සාදු සාදු සාදු බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ හොමස් ටු ද බුද්ද හොමස් ටු ද ධම්ම හොමස් ටු ද සංඝ හොමස් ටු ද ක්‍රිෂ්ණජේම සාදෝ සාදෝ සාදෝ ඔකේ ඩියර් ෆ්‍රෙන්ඩ්ස් ඉන් ද ධම්ම වි මන්ත්ස් කේම් ටු හියර් බ්ලෙස් මිස්ටර් බර්නාඩ් ඇන් ඔෆීලියා ඔකේ වි ආර් වෙරි හැපි ටු සී යූ අගේන් as monks of Klasanjus Buddhist Vihara, we are so grateful to you because you have done a very great service to the temple. Okay, always we remember your service that you both have done for the, you know, as with the grateful hearts we came to here visit you and bless upon you. Okay, first of all, we also five precepts. And also we offer these items, flowers, candles and other things to the Supreme Buddha's Noble Qualities. After that we will chant very special blessing discourses uttered by the Supreme Buddha. And also we do a small, a little sermon too, especially for both of you. And we welcome all of you in this program. This is a very blessing ceremony for both you, especially Mr. Bernard Pieris and Ophelia Pieris. Sadhavat Vasavanta Pinnutuni, Ada Apa Losanis Buddhist Vihare Swamin Vahanseela, Meistante Vadamakale, Visesenma Bernard Mahatmatat, Ophelia Nonatat, Asirvada Karanata. Iting Apa Viharasthane Dem Patangaran Aurudu Panha Kitravenoa, ඉතින් අපේ පන්සල පටන් ගත්ත මුල් කාලේ පන්සලට හුඟක් අමාරුකම් තිබිච්ච කාලේ උදා කරපු දෙන්නේ තමයි මේ දෙන්නා. ඉතින් දැන් අපේ පන්සල හුඟක් ලොකුයි. නමුත් ඒ ලොකු පන්සලක් වෙන කලින් පොඩි පන්සලක් තිබිච්ච කාලේ ලොකු ශක්තියක් වෙච්ච කෙනෙක් තමයි බර්නාඩ් මහත්තයා. ඉතින් අපි නිතර මේක සිහිපත් කරනවා. ඉතින් ඒ ගුණයට කරන කළගුණ සැලකීමක් වශයෙන් තමයි අද අප මේ සහභාගී වෙන්නේ. ඉතින් ඒ දෙන්නටම ආශිර්වාද කරන්න නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමිනුයි අද අප මේ පැමිණියේ. Okay, now our temple, the Losanis Buddhist Vihara is a very big temple now. Before that, you know, our temple was a very small one in Hollywood. The first time I think you know the place. You know, on those days, our Mr. Bernard Pieris and Ophelia Nona have done a lot of service for the temple. We always remember your great service and remembering your qualities and your service. We monks from Losanis Buddhist Vihara, Mindfulness Meditation Center, came here to bless upon you. Okay, first of all, we are going to observe five precepts. For that, please say Namo Tassa Bhagavato Arahato three times. Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Please repeat after me. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi sanghaṃ saraṇaṃ gacchāmi. සතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි. සතියන්ති ධම්මං සරණං ගච්ඡාමි. සතියන්ති සංඝං සරණං ගච්ඡාමි. I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. For the second time, for the third time, I go to the Buddha, Dhamma and Sangha for refuge. Five precepts, Panchasila. Panati pasa deramane sikha padang samadhyami. I undertake the training to abstain from taking life. Adinna dana veramani sikha padang samadhyami. I undertake the training to abstain from stealing. Kāme su mityācārā dēramane sikkhā padaṁ samādhiyāmi. I undertake the training to abstain from sexual misconduct. Musāvādā dēramane sikkhā padaṁ samādhiyāmi. I undertake the training to abstain from false speech. Surā mehrayam majjhapamā daṭṭhānā dēramane sikkhā padaṁ samādhiyāmi. I undertake the training to abstain from intoxicating drinks and drugs causes heedlessness. Sādhu, sādhu, sādhu. Venerable sir, friends in the Dhamma, you are gathering here for a special blessing ceremony. Blessing upon Mr. Bernard Pieris and Ophelia Pieris. Here, first of all, we are going to offer these items to the Supreme Buddha's Noble Qualities. You have prepared here drinks, flowers, candles and incense. We here contemplate on the qualities of the Supreme Buddha. Whenever we offer something to the Buddha, we contemplate on the qualities of the Buddha. The Buddha is the person who cultivated his mind to the maximum level with great compassion and wisdom. Whenever we offer something to the Buddha, it is not just a generosity or charity, but it is a meditation technique, which is Buddha Anusati, the contemplation of the qualities of the Buddha. You know, Buddhism has 40 meditation techniques in Samatha Bhavana. Among them, Buddha Anusati, or contemplation of the qualities of the Buddha, is one of the meditation techniques. Whenever we think about the Buddha's noble qualities, we are able to purify our mind from negative thoughts. At the same time, we are able to concentrate our mind in the present moment. We are so peaceful whenever we think about the Buddha's noble qualities. Here, we are going to offer these items to the Supreme Buddha's noble qualities. Okay, remembering his noble qualities and virtues, now we are going to chant together in order to offer these items to the Supreme Buddha's noble qualities and his great service. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammasambuddhassa. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදේසං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ පන්මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගන් පනමේරසාසං වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝන සාරං පදින්තේන දීපේන සමනං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධෙන පෝජයේ පෝජනීයන්තං පෝජා භාජන වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පෝජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතයිදම් ආයෝ තථායාති විනාශ භාවං අදේවාසේ තුනෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සදු සදු සදු Dear friends, in the Dhamma, next we are going to practice loving kindness meditation, Metta Bhavana. At the same time, we contemplate on the qualities of the Supreme Buddha. You know, all the qualities that the Buddha possessed can be summarized into 9 qualities. They are Arahant, Worthy, Samma Sambuddho, Supremely Enlightened, Vijjacharana Sampanno, Endowed with Knowledge and Conduct, Sugato, Well-Gone, Lokavidu, Knower of the world, Anuttaro Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed, Sattaha Deva Manusanam, the supreme teacher of deities and men, Buddha enlightened and Bhagava exalted. These are the qualities we contemplate on whenever we think about the Buddha's life. At this moment, we recite these qualities at the same time. By the power of these noble qualities of the Buddha, we bless all the people in this world, contemplating on thus, may all beings be well, happy and peaceful. This is Buddhaguna Metta Bhavana, loving kindness meditation with contemplating on the qualities of the Buddha. You know, according to Buddhism, practicing Metta Bhavana is very important. We think that may all beings be well, happy and peaceful. The Buddha says very clearly, on the path of liberation, practicing Metta Bhavana is very important. That is why Buddha says, Yantam santam padam abhisamecce, he who sees, he who wants to attain the peace of mind should practice Metta Bhavana, loving kindness meditation. Loving kindness meditation means Metta Bhavana. It means we think that may all beings be well, happy and peaceful. The more we practice Metta Bhavana, the more we are peaceful. Our mind is so pure and calm. We have no anger, no jealousy, no any other defilements, negativities in our mind whenever we think these things, contemplating on may all beings be well, happy and peaceful. Okay, now the time to practice Metta Bhavana, loving kindness meditation. You can concentrate your mind in the present moment with Metta Bhavana. When I recite Pali sentences, I recite everything in English too. Then you can understand what I am saying in Pali. At the same time, you can practice meditation, Metta Bhavana, thinking thus, may all beings be well, happy and peaceful. Sadhu, sadhu, sadhu. Dear friends in the Dhamma, now we are going to practice Metta Bhavana. At the same time, we practice Buddha Anusati, the recollection of the qualities of the Blessed One. Okay, please relax your body. Respect your body. And keep your right hand on the left hand. Be mindful in the present moment. We can keep our attention around the nose or upper lip in the present moment. Now I am going to reflect on the qualities of the Supreme Buddha. The Buddha who developed his mind to the maximum level with great compassion and wisdom. The Buddha, my spiritual teacher, is in front of me. Bhagavato arahaṁ buddha guna tejena sambe santhaṁ bhavanto sukhe tantaṁ. By the power of the quality of the Supreme Buddha, arahaṁ, worthy,

සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා By the power of the quality of the Supreme Buddha, Bhagava, exalted, may all beings in the world be well, happy and peaceful. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ සන්තා By the power of the all the qualities of the Supreme Buddha, may all beings in this universe be well, happy and peaceful. May no harm come to them. May no problems come to them. May no difficulties come to them. May they attain the supreme bliss of liberation. I see the all over the world like my family, like my children. I am friendly with everyone, those who are in this world. My mind is so pure and calm with the thoughts of metta. May all beings be well, happy and peaceful. Vetva sausate hemakal nidoki Patntva sapatate සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදුකීම් පත්වා සැපතට සමගිව මුනිකි සාදු සාදු සාදු Now we monks are going to chant very special blessing discourses which come in Buddhism, the Buddha's words in Tripitaka. Yeah, especially we chant three blessing discourses. Mangala Sutta, the discourse of blessing. Ratana Sutta, the discourse of gems or jewels. And the Karaniyametta Sutta, the discourse of metta. These three discourses will be recited by the monks. At the same time, we bless all of you by the power of the triple gem, by the power of the loving kindness and wisdom. May you be well, happy and peaceful. May all your spiritual goals meet with success. Especially be blessed upon Mr. Bernard Pieris and Ophelia Pieris. And also, we wish that you will be well, healthy and peaceful. May all your spiritual goals meet with success. With that intention, let's recite and listen to Pieris, and at the same time, you can practice Metta Bhavana, thinking thus, may all beings be well, happy and peaceful. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Iti tiso bhagavā arahaṃ sammā sambuddho. විඤ්ඤාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සාරතේ සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ පංචන්තං වේදි සම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති හේතේන සංජ වඤ්ඤේන පාතු ත්වං රතනන්තයන් හේතේන සංජ වඤ්ඤේන පාතු ත්වං රතනන්තයන් හේතේන සංජ වඤ්ඤේන පාතු ත්වං රතනන්තයන් එවං මේ සුතං ඒකං සමයං භගවාසාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩි කංස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කම්පං ජේතවනං ඕභාසෙන්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙන්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතාකෝසාදේවතා භගවන්තං දාසාය අජ්ජවාසී බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයොං ආකංකමානාසොත්ථානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං පතිරූපදේශ වාසෝච පුන්වේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනිදෙච මංගල මුන්ත මං බාහු සංචංච සිම්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච ඒතං මංගල මුන්ත මං මාතා සිතෝ උපට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තාය ඒතං මංගල මුන්ත මං දානංච ධම්ම චරියාච ඥාතකානංච සංඝෝ අනවඤ්ඤානි මංගල මුන්ත මං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුන්ත මංගාර වෝච නිවාසෝච සන්තුට්ඨේ ච පතඤ්ඤුතාකාරේන ධම්ම සවනං මංගල මුන්ත මං පන්තේ ච සෝවචස්සතා සමනානං ච දස්සනං ධම්ම සාකච්ඡායේතං මංගල මුන්ත මං තකෝච බ්‍රහ්මචරියං ච අරිය සංචාන දස්සනං නිබ්බාන සංචිනිරියාච ඒතං මංගල මුන්ත මං පොට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස න කම්පති අශෝකං විරජං ඒතං මංගල මුන්ත මං ඒතාදිසානි කන්වාන සම්බද්ද මපරාජිතා සම්බන්ත සන්තිං ගච්ඡන්ති තං ඒසං මංගල මුන්ත මන්ති ඒතේන සංච වඤ්ඤේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වඤ්ඤේන සම්බරෝගෝ විනස්ස ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං යානේද භූතානි සමාගතානි බොම්මානි වායානි නිව අන්තලෙක්කේ සම්වේව භූතා සුමනා භවන්තු අතෝපි සංපංච සුනන්තු තස්මාහි භූතානි සාමේත සම්වේ මෙත්තං කරෝ මානුෂයා පජාය දිවාචරන්තෝ ච හරන්ති බලින් තස්මාහිනේ රක්කත අප්පමන්තායං කිංචි වෙන්තං ඉදවාහුරං වා සංගේසු ආයන් රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදං තිබුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදජ්ජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදං ති ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ධ සෙන්තෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදං ති ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු යේ පුංගලාට්ඨ සතම්පසන්තා චන්තාරියේතානි යුගානි හන්තේ තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකාය ඒතේ සුදින්නානි මහප්පලානි ඉදං ති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම් හි තේ පන්ති පන්තා අමතං විගෛහ ලද්දා මුදා නිම්බුදිං බුඤ්ජමානා ඉදං ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින්සි තෝසියා චතුන් දිවාතේ බියසම්පකම්පියෝ තතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙන්ච පංසති ඉදං ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමන්තාන තේ භවන්නට්ට මන්නාදි යන්ති ඉදං ති සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා ජයතා සංකාය දෙට්ටේ විචිකිංචි තංච සීලම්බ තන්වාපි අදන්ති කිංචි චතෝහ පායේ හිච විම්ප මුත්තෝ චචාවිතානානි අබම්බෝ කාතුන් ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාප කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතන්ත පටිච්චාදාය අබම්බතා දිට්ඨ පදංස ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යථා පුස්සි තංගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිර්වාණ ගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන අබිරුල් ඉඤ්ඤන්දා නිර්වන්ති දේරා යථායං පදීපෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බොම්මානි නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බොම්මානි නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාමි සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බොම්මානි වා නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි සුවන්ති හෝතු ඒතේන සංච වඤ්ජේන දුක්ඛා වෝපසමින්තු තේ ඒතේන සංච වඤ්ජේන භයා වෝපසමින්තු තේ ඒතේන සංච වඤ්ජේන රෝගා සමෙන්තු තේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජෝජ සෝජෝච සුවචෝ චස්ස මුදවනති මානි සන්තුංස කෝච සුබරෝච අක්කකින්චෝච සල්ලහොක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අක්කගම්බෝ කුලේ සුවන නච කුන්දං සමාචරේ කිංචේන බිඤ්ඤෝ පරේ උපදෙය්‍යුං සුඛිනෝ වාතේ මිනෝ හන්තෝ සම්වේ භවන්තු සුඛිතන්තා ඒකේ චිපාන භූතන්තේ තසාවා සාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතෝලා දිට්ඨාවායේව අන්දිට්ඨායේ ච දෝරේ වසන්ති අවිදෝරේ භූතාවා සම්භවේසීවා සම්වේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරන්නි කුම්භේත නාති මඤ්ඤේත කන්තචිනං පංචේ ව්‍යාරෝ පටිග සඥ්ඥාන්‍ය ම්ඥස්ස දුක්ක මිච්චය මතායතානියම් කුන්ටන් ආයුසායේක කුන්ට මනුරක්කේ ඒවම්පි සම්බ මාන සම්භාවයේ අපරිමානං මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං උද්ධං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසකන්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදෙට්ටෙය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවාද දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙයගේ දන් නයි ජාතු ගම්බ සෙයං පුනරේතේතේතේන සංච වංජේන සොන්තිතේ හෝතු සබ්බදා තේතේන සංච වංජේන සම්බ රෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං සම්බේතයෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ බාල්වන්තරායෝ සුකේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපද්දවේ දේවෝ වස්ස සුකාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජං භවතු ධම්මිකෝ සාදු සාදු සාදු. Okay, dear friends in the Dhamma, now we are going to share this merit with guardian deities and our departed relatives. At this moment, you participated to this spiritual occasion with the great blessings and with great confidence in the triple gem, and also you observe five precepts, you are listening to Dhamma and spirit chanting. By the power of this spirituality that you accrue through all these activities, may your departed relatives also receive this merit, and may they enhance their spiritual energy, may they receive blissful life, and finally may they attain the supreme bliss of liberation. With that intention, let's share this merit with your departed relatives, reciting the Gatha. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. By the power of these meritorious deeds, may guardian deities and angels also receive this merit. May they enhance their divine energy. May they keep their eye on you too. With that intention, let's share this merit with guardian deities and angels to recite in the Gatha. Ettavatāce amhehi sambhataṁ puñya sampataṁ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා හොඳයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ පින්තුන් හැම දෙනෙක්ම අද මේ නිවසේ රැස්වුනේ ඊටාම වැදගත් යුතුයකමක් ඉෂ්ට කරන්නට දරුවන් ඉදියට ඥාතීන් ඉදියට හිතවතුන් ඉදියට ඔබ ඊටාම සදහසිතින් කෘතවේදීත්වයෙන් මේ නිවසට රැස්ුනේ බර්නඩ් මහත්මයාට ඔෆිලියානෝනට ආශිර්වාද කරන්න. ඉතින් මේ ඥාතීන් වද්දොර බැහැර ඉඳලා ඈ එයා ඇවිල්ලා ඔබ දෙපළට ආශිර්වාද කරන්න තමයි අද මේ පින්කම සංවිධානය කළේ. ඒ නිසා ඔබ සතුට වෙන්න. විශේෂයෙන්ම අපි භික්ෂුන් වහන්සේලා විදියට ඔබට ඉතාම ආශිර්වාද කරනවා කෘතඥ වෙනවා. ලොස්සනිස් බෞද්ධ විහාරස්ථානයේ දැන් පටන් අරන් අවුරුදු 50කට ආසන කාලයක් ඒ පන්සල ආරම්භ කරපු මුල්ම කාලේ හිටපු දානකයි මේ. කලින් පන්සලේ ත්‍රිමුණෝ බුදුමැදුර විශේෂෙන් ධර්මශාලා හදන්න වර්ණත් මහත්මිය තමයි සම්පූර්ණ උදව් කරලා තියෙන්නේ. මේක අදටත් අපේ දායක සමිතිය කතා කරනවා. පන්සල බොහොම අමාරු කාලේ, බොහොම දුප්පත් කාලේ උදව් කරපු කෙනෙක්. ඒ නිසා ඒ උදව් ඇතැම්මිට දැන් කරන උදව් වලට වඩා උගක් වටිනවා. ඒ නිසා එහෙම උදව් කරපු නිසා තමයි අද අපේ පන්සල ලොකු තැනකට ගිහිල්ලා ලොකු පිරිසට උදව් කරනවා ධර්ම දේශනා රාශියක් කරනවා එහෙ එන හාමුදුරු ලෝකේ පුරාම ගිහිල්ලා ධර්ම දේශනා කරනවා ඒ වගේම TV channel එකක් තියෙනවා අපේ පන්සලට දැන් ඒකෙන් 24 ධර්ම දේශනා කරනවා ඒ වගේ ලොකු සේවයක් කරන පන්සලක් දැන් අපේ පන්සල ස්වාමීන් වහන්සේලා 8 නමක් වැඩ ඉන්නවා ඉතින් ඒ සියලුම දේවල්ට මේ දෙපළගේ දෑතින් දීපු ශක්තිය ලොකු ශක්තියක් වුණා ඉතින් ඒක අපි ඉතාම කෘතවේදීත්වයෙන් ඉතාම සෙනෙහසින් සිහිපත් කළා ඔබ දෙපළට ඉතාම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා බර්නඩ් මහත්මයාටත් ඔෆිලියානෝනටත් අපේ පන්සලේ සිදු කරන සියලු පින්කම් ආනිසංසයෙන් සියලු කුසල්වල ආනිසංසයෙන් ඔබ දෙපළටම නිදුක් සම්පත්ති ලැබේවා නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් ලැබේවා දිනෙන් දින කායික මානසික සුවපත් භාවයේ දිනු වෙලා ඔබ දෙපළ මේ ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරලා පරලෝ ජීවිතයත් ඉතාම වාසනාවන්ත ජීවිත ගත කරන්නට මේ උතුම් පින්කමත් ඒ වගේම අපේ පන්සලේ සිදු කරන සියලු පින්කනොත් මේ දෙපළට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු කියලා සාදු සාදු සාදු හොඳයි දැන් ස්වාමීන් වහන්සේලා නැවතත් සෙත් ගාථා ප්‍රකාශ කරලා ආශිර්වාද කරනවා බුදු දම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ඔබ අප හැමදෙනාම ජීවිත කාලයක් පුරා සිදකලා වූ දාන සීලාදී පින්කම් ආනිසංසයෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේ ආනිසංසයෙන් ඔබ හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරනවා By the power of all the meritorious activities that we have done in our life and also by the power of this blessing ceremony May all of you be well, happy and peaceful. May all your spiritual and educational goals meet with success. And finally, may all of us attain the supreme bliss of liberation, Nibbana. Sadhu, sadhu, sadhu. Abhivadana silissa nityam buddha pachayino. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු